ජීවිතේ ඇයි පාරුවෙන් සමරාගි වියන්නේ නැති දෝසිතේ උබින් මිදි සෙනෙහේ සොයා යන්න කියදේ ගියා සිතා අතීතයේ කතා වාසිසුන්ගේ හද වේදනා කිනාබුදී ඇතුම් විඳීගේ එනිසාලුවන් ලඳේ ඔහු පැරුවේ හදි වරදකුණු නිසාබුදෙන් සුවයක් සිතේදී සිතා අතීතේ කතා යහනේ දෙනෙත් පියා සිටිනා සිතුම් පයා අවදාලදී කියා සමබූ සිතුම් ඔබේ සිතනා සිතුම් ලුවේ හමුගේ යුහුන් තියේ ඔබේ එය දෛවයයි ලුවේ ඔබි ජීවිතේ ඇයි පාලුවෙන් සැමදා ගෙවී යන්නේ නැති දූසිතේ ඔබින් නිදි සිනේ සොයා යන්න කියදී කියා සිතා